ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ආචාර්ය සරත් ගුණපාල මහත්මයාගේ නිවසේ අද දින ඉතාම වටිනා කෘතවේදී දානමිති අමසෙන කරලා නිමාඩපත් වෙච්ච අවස්ථාව. මේ තවතර දෙහිකට කලින් මිය ගිය දාබර මෞතුමිය ප්‍රඥාවති මාතාව සිහිපත් කරලා එතුමියට පුණ්‍යානුමෝදනා පිණිසයි මේ උතුම් පින්කම සිදු කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මියගේ ඥාතීන් වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරනකොට ඒ මියගේ ඥාතීන් තුළ තිබුණා වූ ගුණහපත්කම් ගති ගුණ හොඳට සිහිපත් කරගන්නේ කියලා. මේක ඉතාම වැදගත් කාරණයක්. විශේෂයෙන් තමන්ගේ දෙමව්පියන් වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරනකොට ඒ දෙමව්පියන් ළඟ තිබෙච්ච ගති ගුණ ගුණාංග හොඳට සිහිපත් කරගන්නේ කියලා. එතකොට එයාගෙන ලොකු ගෞරවයක් අපට හට ගන්නවා. ඒ වගේම එයාගෙන් තමන්ට වෙච්ච සේවය ගැන සිහිපත් කරන්න. එතකොට ලොකු කෘතඥතාවයක් කරුණාවක් ඇති වෙනවා. අනේ සිතවිල සහිතවයි අප මියගේ ඥාතීන් වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කළ යුත්තේ. විශේෂයෙන්ම දරුවන් තීරණයටපත් වෙනකොට ලෝකම් ප්‍රකට වෙනකොට ඇතැමිට දෙමෝපියන් සැඟවිලා යනවා. දෙමෝපියන්ගේ ගුණ යටපත් වෙනවා. දරුවන්ගේ කීර්තිය නිසා දෙමෝපියෝ ඇතැමිට බොහෝම අර රාත්‍රී කාලයේ කලන්නදරියන් වගේ සැඟවිලා යනවා. නමුත් ගුණවත් දෙමෝපියන් නිතර තමන්ගේ දෙමෝපියන් ඉස්මතු කරනවා. ඒකට හේතුව තමයි ඒ දෙමෝපියන් නිසා තමයි අද අප මේ ලෝකේ මේ වගේ සේවයක් කරමින් ඉන්නේ. අදට ලෝකේ ඉන්න ඉහළ මට්ටමේ අය ගුණවත් අය ඇතැමිට රාජ්‍ය නායකයන් තමන්ගේ අම්මට තාත්තට හොඳට සලකනවා. ඇතැමිට තමන්ගේ රාජකාරියට යන කලින් අම්ම නාවලා අම්මට කන්න දීලා අතින්ම කවලා එහෙම කරන අය අදටත් ලෝකේ රාජ්‍ය නායකයන් වශයෙන් ඉන්නවා. ඒකට හේතුව තමයි එයා දන්නවා අම්මට තාත්තට සලකන එක තමන්ට ලොකු ආශිර්වාදයක්. ඒක කලමුණ සැලකීම අපිට තරක් නෙවෙයි. අම්ම තාත්තා දෙන්න දකින්නේ දෙම එයාට උපස්ථාන කිරීම එයාට සැලකීම අපේ ජීවිත ලොකු ආශිර්වාදයක්. ඒ වගේම මේ දෙමෝපියන් අපි උගේට උදව් කරනකොට එයා අපිට ලොකු ආශිර්වාදයක් කරනවා. ජීවත් ඉන්න කාලයට සලකන විතරක් නෙවෙයි මියගියන් පස්සේ කලින් කලට තියෙන අනුමෝදන් කිරීම ඒ මියගිය දෙමෝපියන්ගේ ආශිර්වාදය ලබා ගන්න හේතුවක් වෙනවා. ඉතින් මම හිතන්නේ අද මේ සිහිපත් කරන ප්‍රඥාවති ආදරණීය මෞතුමිය ගැන හිතනකොට සරත්ගුණපාල මහත්මයාට තමගේ අම්මගේ ගුණ බහ සිහිපත් කර ගන්න පුළුවන්. මම හිතන්නේ අම සුවිශේෂ කෙනෙක්. එකන්දකින් ඔබට අම වුණා විතරක් නෙවෙයි ඔබට ගුරුවරියක් වුණා. පාසලේදී ඉගෙනනවා. ඒ වගේම ඉංග්‍රීසි භාෂාවක් ඉගෙන ගන්න මම හිතන අම ලොකු මඟ පෙන්වීමක් කළා. විද්‍යා විෂයත් ඔබට ඉගෙනනවා. මම හිතන්නේ මේ සියල්ලම එකට කැටි වෙන එක බොහොම දුර්ලභ දෙයක්. අපි සැලකන්නේ අපේ අම තාත්තා ගෙදර මූලික ආචාරවරු විදිහට සැලකන්නේ නිවසේහි ආචාරවරයා විදිහට අම සැලකන්නේ. නමුත් මේ අම්මා නිවසේදී ගුරුවරිය වුණා විතරක් නෙවෙයි පාසලේදී ගුරුවරිය වුණා. ඒක සුවිශේෂී කාරණයක්. ඒ නිසා සරත් ගුණපාල මහත්මයාට ජීවිත ලොකු දිග ගමනක් යන්නට අම ලොකු මඟ පෙන්වීමක් කළා. ඒ විතරක් නෙවෙයි අම්මගේ බලාපොරොත්තු ඉෂ්ට කළා. අම බලාපොරොත්තු වුණා ඔබ හොඳ තැනකට යයි කියලා. හොඳ ඉගෙන ගනී කියලා. ඒ බලාපොරොත්තු ඔබ ඉෂ්ට කළා. ඒ විතරක් නෙවෙයි. අම බලාපොරොත්තු වුණාට වඩා ඔබ ඉහට ගියා. මට මතකයි එක්තරා සාකච්ඡාවකදී අම්ම කියනවා පුතා ගැන අම්ම මොකද හිතන්නේ කියලා අහනවා. අම්ම කියනවා මම හිතුව දරුවෝ හොඳට ඉගෙන ගනී කියලා. මගේ පුතා හොඳට ඉගෙන ගනී කියලා. හැබැයි මම හිතුවේ නැහැ මෙච්චර දුර යයි කියලා. මෙච්චර දුරක් යයි කියලා මම හිතුවේ නැහැ කියලා. මං කන්නේ ඒක සුවිශේෂ දෙයක්. අම්ම තාත්ත බලාපොරොත්තු වුණා අපි හොඳට ඉගෙන ගනී කියලා. නමුත් මේ අම්මා බලාපොරොත්තු වුණාට වඩා දුරක් ඔබ ගියා. ඒක මං හිතන්නේ අම්මට ලොකු ගෞරවයක්. ආශිර්වාදය සතුට අම්මට විතරක් නෙවෙයි ඔබ ඉගෙනගත් පාසලට ගෞරවයක් ඔබ උපන් මාතෘභූමියට ඒක ගෞරවයක් අභිමානයක් මම හිතන්නේ සියල්ලක්ම ඔබ ඔබේ අම්මට තාත්තට ලබා දීලා තියෙනවා ඔබ ඉගෙනගත් පාසලට ඒ ගෞරවය ලබා දීලා තියෙනවා ඔබ උපන් මාතෘභූමියට ඒ ගෞරවය ලබා දීලා තියෙනවා මේක තමයි අප විසින් කළ යුතු දෙය අන්නේ ගමන යද්දී එකතකින් අපි මේ ජීවිත කාලයේ සාර්ථක වෙන වගේම අපේ අම තාත්තා අපෙන් තවදයක් බලාපොරොත්තු වෙනවා. අපි ගොඩක් කාලේ අපි පොළවේ පය ගහන කලින් අපි වඩාගෙන ඉන්නකොටම අපේ අම්මා අපේ සිරිත අත් දෙක එකතු කරලා පිරිම වහන්සේ නමක් දැක්කාම පුතේ බුදු සාදු කියන්නේ. ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්කාම සාදු කියන්නේ කියලා. මේ බුද්ධ ධම්ම සංගයෙන් දරුවනේ ආශිර්වාදය රැකවරණය අපට ලබා දෙනවා. ඒ ලබා දෙන කොමන් සඳහාද? එය දන්නවා. මේ ලෝකයේ තියෙන වටිනාම රත්නයන් තමයි බුද්ධ ධම්ම සංගයෙන් මේ දරුවනේ. මේ දරුවන් සරණ ගියෝ දින් තමයි සැබෑ සම අපට දුක නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ. මේ දරුවන් සරණ ගියෝ තමයි අපට මානසික වෙන දුක් වේදනා වලින් නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ නිසා අපේ අමතක බලාපොරොත්තු වෙනවා. අපි අධ්‍යාපනයෙන් වෘත්තීය මට්ටමේ ඉහළට යන විතරක් නෙවෙයි අපි සතුටෙන් ඉන්නව දකිනට අමතක කැමතියි. අන්නේ සතුටෙන් ඉන්න නම් මොකද කරන්නට ඕනේ? අපි හිත පිරිසිදු කරගන්නට ඕනේ. හිතේ තියෙන ලෝභ, ద్వේෂ, මෝහ මෙන්න මේ දේවල් අපි හැකිතාක් දුරට ධර්මානුකූලව අඩු කරගෙන පරිත්‍යාගශීලීත්වය, මෛත්‍රිය, ප්‍රඥාව මෙන්න මේ කරුණු ඉහළටම අපි දිනු කරගන්නට ඕනේ. අන්න ඒ සඳහායි අපි අමතක දෙන්නා මේ තෙරුවන් අපට ලබා දුන්නේ. අන්නේ තෙරුවනේ ආශිර්වාදය, ආදර්ශය සහ මඟ පෙන්වීම අපේ ජීවිතේ සැබෑසම ලැබුණොතින් අපි ඇත්තටම උදව් කරන්නේ සතුරු කරන්නේ අපේ මේ ආත්මභාවය අමතක කරක් නෙවෙයි. මේක නම් වැදගත් කාරණයක්. බෞද්ධ සාහිත්‍ය පුරාම ත්‍රිපිටකයේ පුරාණ කතා වලින් පේනවා හොඳට සිල්වත්ක ගුණවත් ධර්මානුකූල යම් කෙනෙක් කියනවා නම් ඒ තැනැත්තාගේ මේ ජීවිතය අමතක විතරක් නෙවෙයි මේක කලින් ආත්මභාව අමතකතර සතුට වෙනවා කියලා. ඒ තරම්ම මේ දෝදරු මෞපිය සම්බන්ධතාව තියෙනවා. ඇතැම් විට අපට කල්ප ගානකට කලින් අපේ යම්මල තාත්තා දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඉඳගෙන අපි දිහා බලාගෙන ඉන්නේ. අපි සිල්වන්ත වෙනකොට, අපි ගුණවත් වෙනකොට, අපි දුකෙන් නිදහස් වෙනකොට එයා තාමත් කියන අනේ මගේ පුතා මගේ දුව කියලා එයා සතුට වෙනවා. ඇතැම් විට මේ ආත්මභාව යමකට ජීවත් වෙනවා. මේක කලින් ආත්මභාව වල කියනවා අන්න මගේ පුතා මගේ දුව කියලා එයා සතුට වෙනවා. ඒ නිසා බුදුදහම තුළින් අපට මඟ පෙන්වන්නේ මේ ආත්මභාවයේ අමතක සතුට කිරීම විතරක් නෙවෙයි කල්ප ගානකට කලින් හිටි අමල තාත්තලත් සතුට කරවන මාර්ගය. ඇයි ඒක හේතුව? අපට උදව් කරලා තියෙන මේ ආත්මභාවයේ අමතක විතරක් නෙවෙයි අපට මීට කලින් ආත්මභාවන අමල තාත්තලත් පින්කම් කරන්න උදව් කරලා තියෙනවා. අපට හිත පිරිසුදු කරන්න උදව් කරලා තියෙනවා. එහෙම නොවුනනම් ඇතැම් විට අද මේ පේන දක්ෂතාවයන් ටික අපට පෙන්වන්නේ නැහැ. ඇයි ඒක හේතුව? අපි මේ ආත්මභාවයේ අම්මගේ කුසේ පිළිසින ගන්නකොට ඒ පිළිසිනගත්තු විඥානේ දුර්වල විඥානයක් වුණා නම් උපතින්ම මන්දබුද්ධික වෙන්න විඥානයක් නම් මව කුසේ වැටගත්තේ. උපතින්ම අන්ධ වෙන්න තිබිච්ච විඥානයක් නම් මව කුසේ වැටගත්තේ. උපතින්ම අංග විකල වෙන්න සුදුසු විඥානයක් නම් මව කුසේ වැටගත්තේ. ඇතැම් විට අපේ අමතාත කොච්චර ගුණවත් වුණත්, අමතාත කොච්චර දක්ෂ වුණත්, අමතාත කොච්චර පෝෂදායි ආහාර විටමින් ආදී ගත්තත් අම්මට තාත්තට බැරි වෙනවා අර වෙනස කරන්න. ඒ නිසා මේ ආත්ම භාවයේ මව කුසට අපේ විඥානය බාර දෙනකන් ඇත්තටම කවුරු උදව් කරලා තියෙන්නේ? මේක කලින් ආත්ම භාවයේදී අම්මල තාත්තලා. ඒ අපිව ආරක්ෂා කරලා අපේ විඥානය හොඳම මට්ටමේ තියලා මේ ආත්ම භාවය අම්මට බාර දීලා තියෙනවා. ඒ නිසා අපේ ලොකු වගකීමක් තියෙනවා මේ ආත්ම භාවය අම්මට තාත්තට සැලකීම පින් අනුමෝදන් කිරීම විතරක් නෙවෙයි මේක කලින් කල්ප ගණන් හිටිය අපේ අම්මල තාත්තලා සතුට වෙන විදිහට කටයුතු කරන්න අපිට ලොකු කාර්යභාරයක් ලැබිලා තියෙනවා. ඉතින් බෞද්ධයන් විදිහට මෙන්න මේ කරුණ තමයි අපි ඉස්සෙල්ලා කරගෙන තෝරන්නේ. විශේෂයෙන් දන් දීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේක නැතිනම් පුණ්‍යානුමෝදනා කරන විතරක් නෙවෙයි අපි ආධ්‍යාත්මික දියුණුව වෙන්න. ස්වාමීන් වහන්සේ කෙනෙකුට ඔබ උදව්පකාර කරන සත්කාර කරන බලාපොරොත්තු වෙන්නේ ඇත්තම කීර්තිය ලබන නෙවෙයි. ඔබ බලාපොරොත්තු වෙනානේ හාමුදුරුව හොඳට ධර්ම දේශනා කරයි, හොඳට මිනිස්සුන්ට මඟ පෙන්වයි ධර්මානුකූලව කියන ඒ බලාපොරොත්තුව තමයි තියෙන්නේ. මම හිතන්නේ ඩොක්ටර් බෝල්ටජයසිංහ මහත්මයා නිතරම කියන්නේ හොඳට බණ කියන්න, ඉංග්‍රීසියෙන් බණ කියන්න. ඉතින් එතුමා හුඟා සතුට වෙන්නේ ස්වාමීන් වහන්සේලා හොඳට බණ කියනකොට. ගුණ කතන කියනට නෙවෙයි එතුමා වැඩිපුර කැමති. හාමුදුරුව හොඳට අනිත් ඇඟිලි පහ දෙන විදිහට බණ කියන දකින්න කැමති. ඉතින් ඒ සඳහා තමයි සියලුම පහසුකම් ලබා දෙන්නේ. පන්සල් ගානකට එතුමා ස්වාමීන් වහන්සේට පහසුකම් සැලසන්නේකට ඒක නොකළොත් ඇත්තෙම හරියට හාමුදුරන්ට බණ කියාගන්න බැරි වෙනවා. හාමුදුරු හැමදාම ආධාර එකතු කර කර යනවනම් හාමුදුරන්ට මිනිසුන් පස්සේ යන්න වෙන බණ කියන වෙලාවක් නැහැ. ඉතින් මෙතුමා ඉදිරිපත් වෙලා ඒ හාමුදුරන්ට තියෙන බණ රිලීස් කළා. හාමුදුරන්ට නිදහසේ බණ කියන්න පුළුවන් විදියට එතුමා ලොකු උපකාරයක් කළා කියනවා. ඒ සඳහා ඇත්තෙන්ම ඒක ඉතාම අවශ්‍ය දෙයක්. ස්වාමීන් වහන්සේ කෙනෙක් විදියට අභිමානයක් ගෞරවයක් තියෙනට ඕන සමාජ ඉස්සරහට ගිහිල්ලා නිවැරදිව බණ දේශනා කරන්න. නමුත් ස්වාමීන් වහන්සේ කෙනෙක් නිතර ආධාරයකතු කර කර යන්නේ ඒක අපිට කරන්න බැරි වෙනවා. අපේ අභිමානය නැති වෙනවා. මම හිතන්නේ මෙතුමා කරපු ලොකුම සේවය තමයි විශේෂයෙන් මේ ප්‍රදේශවාසී ස්වාමීන් වහන්සේලාට ගෞරවාන්විත විදියට ඉන්නට, ගෞරවාන්විත විදියට ධර්ම දේශනා කරන්නට ස්වාමීන් වහන්සේලාගේ අභිමානය රැක ගන්න පුළුවන් විදියට පහසුකම් ටික සපයලා දෙලා තියෙනවා. මම හිතන්නේ ඒක ලොකු එතුමාට ගෞරවයක්, සාසනයට අනුග්‍රහයක් විදියට අප සැලකන එතුමාට ආශිර්වාද කරමින් අපි පුණ්‍යානුමෝදනා කරනවා. පින්තුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ කෙටි කරවතින් ඉතාම ලස්සනට මේ ධර්මමඟ විස්තර කරනවා. ප්‍රින්ස් ඉන් ද ධම්ම. When we discuss the Buddha's message, all the doctrines that Buddha has explained for 45 years can be summarized into five qualities. The very first one is gratitude. Gratitude is the main quality. Buddha says, all the good qualities depend on gratitude. Gratitude is the foundation of all the good qualities. When we are grateful, we go to the next quality. The next one is dana or generosity. Generosity is the second quality that we should develop for our inner peace, inner happiness. He who practices generosity gains a lot of happiness. Buddha says, Piti mudaram vindati dhata. The more we practice generosity, the more we receive happiness. And also the next quality is that virtue or moral conduct, discipline in our speech and behavior, especially practicing five precepts. When we practice five precepts, we have confidence in our life, we have no regrets, we have no suffering because of our correct character. We can be proud of our character if we can practice five precepts. Abstaining from taking life, abstaining from stealing, abstaining from sexual misconduct, abstaining from stealing, abstaining from intoxicating drinks and drugs. If we can practice these five qualities, actually we are honored in this society. We can face any society without fear, without shame, if we can practice these five qualities, five precepts. The very first quality is gratitude. The second one is generosity. The third one is virtue or moral conduct. Discipline in our speech and behavior. Buddha says very clearly, when we do something, when we speak something, we should think again and again whether it is correct. Pachyavekitva, pachyavekitva, kāyana kamma kātamma. When you do something, we should reflect on it again and again whether it is correct. And also when we speak something, Buddha says, Pachvekitva, Pachvekitva, Vachaya Kamma Khatamma. When we speak something, we should reflect on it again and again whether it is correct. This is the discipline explained by the Buddha. The very first quality is gratitude. The second one is generosity. The third one is virtue or moral conduct. Fourth one is loving kindness meditation. Contemplating on thus, may all beings be well, happy and peaceful. If a person can practice loving kindness meditation, he can purify his mind from negativity, especially from anger. Anger is the one of the reasons that disturb our peace of mind. If you are able to overcome anger, we can overcome more than 50% stress from our mind. That is why practicing loving kindness meditation is highly appreciated in Buddhism. Buddha says very clearly, he who wishes to attain the peace of mind should practice loving kindness meditation. Contemplating on thus, may all beings be well, happy and peaceful. As the result of practicing loving kindness meditation, when we meet a person, when we think about a person, when we remember a person, we think that person like our only son or daughter. This is the highest attitude of practicing loving kindness meditation. Until we receive this attitude, actually we are not ready for the liberation, enlightenment. That is why Karaniya Metta Sutta emphasizes the importance of practicing loving kindness meditation on the path of liberation. And also the fifth one, the highest quality that Buddha has explained is that mindfulness, sati. Mindfulness means being aware of our body and mind, living in the present moment, keeping our attention in the present moment and reflecting on impermanence. Every moment, our life, our physical body and mind arise and cease. The previous experience doesn't come to the present. The present experience will not go to future. Every moment we create the world. That world we create at the moment, at this moment. And it arises and ceases every moment. But our ignorance doesn't believe it. Our ignorance says that before we see something, there was something. After we experience, there is something which remains. That is the nature of ignorance. Wisdom means every moment we keep our attention in the present moment, reflecting on impermanence. This is the way how we make a refuge within us. Buddha says, Atta dipa bhikkhave vihataartha sarana nanya sarana. Dwell with yourself as a refuge, as an island, with no other refuge. Dhamma dipa bhikkhave vihataartha dhamma sarana nanya sarana. Dwell with the Dhamma as an island, as a refuge, with no other refuge. This is the way how we make a real refuge. Buddha explained the way how we make a refuge within us, living in mindfulness. Whenever we live with mindfulness, we have created a real refuge within us. Then nobody or nothing can disturb our peace of mind. Whenever we are away from mindfulness, it means we depend on outside. It means outside world can control us. They can bring us suffering, no happiness. But if we can make a refuge, practice in mindfulness, then we don't need any refuge from outside. We have created the refuge within us. That is the real message that Buddha has explained. On this path, we have to practice five qualities. The very first one is gratitude. The second one is generosity. The third one, virtue or moral conduct, seal. Fourth one, practicing loving kindness. And finally, the fifth one is mindfulness. These are the qualities that we should develop for our inner peace. Buddha has explained in many places these five qualities. The more we go forward on these five qualities, the more we reduce negative thoughts from our mind, and also we achieve the real happiness, which is the main purpose of everyone who was born in this world. For that, I wish you all the best. By the power of this spiritual energy, may you be well, happy and peaceful. Especially, may your departed relatives, especially your beloved mom, Mrs. Prajnavati, who passed away 2 years ago, and your beloved relatives, especially Mr. Yes, P.D. Gunapala and Sugathadasa Udukumbara and other relatives who passed away, may they receive this spiritual energy, may they develop their spiritual energy, and may they receive blissful lives. Finally, may they attain the final bliss of liberation. With that intention, let's share these merits with your departed relatives, reciting the Gatha. Idam me nyate nam hoto sukhita hontu nyate. Idam me nyate nam hoto sukhita hontu nyate. Idam me nyate nam hoto sukhita hontu nyate. හොඳයි, ඒ වගේම මේ රැස් කරගත් සියලු පින් අපි දෙවිනටත් අනුමෝදන් කරමු. සම්මාදෘෂ්ටික දෙවිනුත් මේ පින් අනුමෝදන්ව පින්කමට සහභාගී වුණු පින් තුන හැම දෙනාටම දෙවියන්ගේ දැහැමි රැකවරණ ආශිර්වාදයේ සැලසේවා. ඒ පින්වල ආනිසංසයෙන් දෙවියන් විසින් ඔබ වරක දෙත්වා. විශේෂයෙන් නිමල අවුලු කුඹර ආදරණීය මෑණියන්, ඒ වගේම තමරා ආදරණීය සහෝදරිය, ඒ වගේම ප්‍රසන්න මහත්මා, ඒ වගේම තමගේ ආදරණ දරුවන් කීර්ති තුනුවන් ශලිනේ දුව ඇතුළු පින්වල සහභාගී වන ඔබ හැම දෙනාටම දෙවියන්ගේ දැහැම රැකවරණය ආශිර්වාදයේ සැලසේවා. දෙවියන්ට මේ පින උතුම් වූ නිවන් පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපේ දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පින්තුනි, බොහොමත්ම සතුටට පත්වන්න අද සලත්ගුණ පාල මහත්මාගේ ඒ වගේම වජිර නොනගේ නිවසේ මේ ලස්සන පින්කමක් සිදු කරපු අවස්ථාව ඔබ ඊටාම ළඟින් ආශ්‍රය කරන මේ සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ට ආරාධනා කරලා එයගේ සහභාගිත්වයෙන් එයටත් පින් වැඩෙන විදිහට ලස්සන පින්කමක් මේ සිදු කළේ. ඉතින් වජිර නොන බොහොම රසවත් ආහාර සූදානම් කරලා ඉතින් ගමක දෙන දානයක් වගේ ලොකු දානයක් වගේ බොහොම ලස්සනට හැම දෙයක්ම මනාව අලංකාරවත්ව සිදු කළ තිබුණා. ඉතින් අපි ඔබතුමියට ආශිර්වාද කරනවා. පින්කමට සහභාගී වුණ හැමදෙනාම දානමක කරන සකස් කරගෙන පින්කමට සහභාගී වෙලා ඔබේ දෑතින්ම දානය පූජා කළා. ඉතින් හැමදෙනෙක්ම කල්පනා කරන්න ඔබේම නිවසේහි ඔබේම අම්මා තාත්තා වෙනුවෙන් ඔබේම මියගේ ඥාතීන් වෙනුවෙන් කරපු පින්කමක් සේහිතලා හැමදෙනෙක්ම සතුටු සිතින් පින් අනුමෝදන් වන්නට හැමදෙනාටම පුළුවන් විදිහේ ලස්සන පින්කමක් මේ සිදු කළේ. ඒ නිසා හැමදෙනාටම මේ උතුම් පින්කම ආනිසංසයෙන් ඔබ හැම දිනාගේම මෙලොව ජීවිත වාසනාවන්ත වේවා. නිරුක් නිරෝගී සම්පත් සැලසේවා. ජීවත් වෙන කාලයේ සතුටින් සැනසීමෙන් ජීවත් වන්නට මේ උතුම් පින්කම ආශිර්වාදයක් වේවා. සතර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස නිච්ඡං වන්දා ප්‍රචාරිනෝ චත්තාරෝ ධම්මා ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති මේව අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිඤ්ඤතෝ.